උගන්න පාඩමක් තියෙනවා. ඒක තමයි ආණ්ඩු මාරු වුණාට වැඩක් නැහැ, මූණු මාරු වුණාට වැඩක් නැහැ, පාට මාරු වුණාට වැඩක් නැහැ, වචන මාරු වුණාට වැඩක් නැහැ, සඩම් පාට මාරු වුණාට වැඩක් නැහැ. මාරු කළ යුතු දෙයක් තියෙනවා. මොකද්ද? සමාජ ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි. මාරු වෙන ඕන සමාජ ක්‍රමය. මේ සමාජය වෙනුවට අපිට අලුත් සමාජයක් අවශ්‍යයි. අන්නේ අලුත් සමාජය වෙනුවෙන් අපි නොපසුබටව සටන් කළ යුතු තියෙනවා. ඒ වෙනුවෙන් පිළිගැනන තමයි අපට තියෙන්නේ ඉල්මයේ දීපිදු විරුවන් සඳහා අපට කරන්න පුළුවන් එකම දේ.